සිඩ අරංගිල්ලා ගහත්දිතම මන්දන්න පටන්ගත්තේ ඔක්කම සාක්‍ය ඔක්කම හොලා තියෙන ඔබ මේදේ කරලා තියෙනවා ඇරංගේ විදියයි මරපු විදියයි කියපන් කියලා. සිප්ම ගැස්තික බැඳගෙන ඇරංගේ කකුල් දෙකට පහර දුන්නා. කියන්නේ මාව බිම වැටුණා. බිම වැටුණා පස්සේ පෝර කවරයක් වගේ ඔලුවට දාලා තමයි මාව ජිප් එකක් ඇතුළට දාගත්තා.